කැපිටපොල විද්‍යාලයේ කලා පද්‍යක්ෂක වර්තාකර දේම මැක්කෝ වගේ බොහොමල ඉන්නවා කියලා. ඒ අනුව තාවකාලිකව අද දින පාත්ල වසල තියෙන ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරියට අපි දැනුම් දෙලා තියෙනවා ඒ ගැන පරීක්ෂා කරලා බලලා වාර්තාවක් දෙන්න කියලා. ඒ වාර්තාව අනුව මේ වදාදා දිනේ අපි බලාපොරොත්තු වෙනවා විවෘත කරන්න ගැටලුවක් නැත්තම් පහගෙන සෞඛ්‍ය පරීක්ෂකට ඒ ගැන පරීක්ෂා කරන්න කියලා දැනුම් දෙලා තියෙනවා. ඒ ඉදිරිපිට අමාර්ගගත ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක හානි කර නැත්නම් අපිට පුළුවන් ඒ වදාදාට කරන්න එහෙම නැවුනොත් ඒ පිළිබඳ සෞඛ්‍ය අංශයෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන අපි බලාපොරොත්තු වෙනවා නැවත විවෘත කරන්න.